බල්ල සහ දූෂණය. හැමදාම දන්නවා රජ වෙලා තියි. මේ බලේ පාරන්නේ හද සියලු සංවිධාන අල්ලසින්තර දූෂණයෙන්තර කටක් හදන්න. අග්‍රාමාත්‍යතුමනි විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා. දැන් මේක අපි කලක් කාලා පුරුදු වෙච්ච වැඩේනේ. කවුරුත් රහ විඳින්න ආසයිනේ. අපි හැන් ගහනවා. ඒ නිසා ඔබතුමාට අපි ආරාධනා කරනවා. ලීක්වාක් සිංගප්පූරුවේ නායකතුමා තමගේ ළඟම හිටවතේ පගවරණ අරගෙන. ඔබේ රාජකාරිය වුණා. එතුමා හම්බ වෙන්න ආවා. යතා ලීක්වාක් කියන ඔබතුමාට මට එක උදව්වක් කරන්න පුළුවන්. එක්ක ඉක්මනින් වහබීලා මැරෙන්න. නැත්නම් ජීවිතාන්තේ ඉවයන්. ඔබතුමාටත් ඒ වැඩේ කරන්න. ඔබතුමාගේ පත්තනේ මිනිස්සු වැඩේ පටන් ගත්තොත් අල්ලස් ගත්තොත් පහර ගත්තොත් ඒ වගේම මේ දූෂණ කළ කොමිස් ගැහුවොත් අඳ ගහලා තියන්න කරුණාකර වහබීදුව බිලික්මනින් මැරෙන්න.